ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මයේ ඔබ වෙත ගෙන එන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයවුණු ශ්‍රද්ධා රූපවාහිනී ඔබ වෙත ගෙන එන අසිරිමත් තම්සක ධර්ම දේශනාවේ වැඩසටහන සමගින් ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්ම දේශනාව සඳහා මහමෙවුනාව භාවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මෙදිරියට වැඩම කොට වදාලා පින්වත් ස්වාමීන් වහන්සේව මා ප්‍රථමයෙන් නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. අද ධර්මදේශනය ආරම්භ කරන්න මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත්තට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ සප්පදානං ධම්මදානං චිනාති. සියලු තන් පරතවා ධර්මදානයේ ජයකන්නා බව අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. පින්නතුනි, අප සූදානම් වෙන්නේ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කරන්නට. මහමෙවුනාව භවනාසුපවාසී පින්නත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය දේශනා කොට වදාළසේක්වා. සාදු සාදු සාදු. අපි තෙරුවන් නමස්කාරය කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පන්සිල් සමාදන් වෙන්න කියන්න. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ. සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුකීමෙන් වැලකීම නම් වූ බොරුකීමෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය අමාමහ නිවන පිණිසම අමාමහ නිවන පිණිසම උපකාර වේවා උපකාර වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු ලංකාවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල මේ පින්වත් හැම දෙනාම උපාසක උපාසිකාවන් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි මේ විදිහට ශ්‍රාවකයන් හැටියට ප්‍රතිඥා දෙද්දී අපිට ඉබේම විශාල වගකීමක් පැවරෙනවා. මේ ලෝකේ අපි ඉපදුනා වගේම තමයි අනිත් මිනිස්සුත් ඉපදිලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සු ජීවත් වෙනවා වගේ තමයි අනිත් රටවල මිනිස්සුත් ජීවත් වෙන්නේ. එතකොට අපි රැකිරක්ෂා කරලා සල්ලි හම්බ කරලා ජීවත් වෙනවා වගේ අනිත් මිනිස්සුත් ඒ විදිහට ජීවත් වෙනවා. හැබැයි ඒ මිනිස්සු ජීවත් වෙන විදිහයි තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ජීවත් වෙන විදිහයි වෙනසක් නැත්නම් එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත් ධර්මයන් අතරයි වෙනසක් එළියට පේන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මං කියපේක තේරෙනා නේද? මං කියන්න උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොයි අනිත් අයයි අතර වෙනසක් තියෙන්න ඕනේ. ඒකට හේතුව සාමාන්‍යයෙන් මිනිස්යාගේ ස්වභාවය තමයි යහපත් දෙයක් කරන්න බැරි වෙනකොට මොකක් හරි කියලා ලැස්සලා යන එකනේ. කියන්නේ අපි හිතමු බොරු කියන්නේ නැතුව ඉන්න එක අද සමාජෙ ලේසිද අමාරුද? අමාරුයි. බොරු කියන්නේ නැතුව ඉන්න එක අමාරුයි. නමුත් ඒකෙන් බොරු නොකිය ඉන්න උත්සාහ කරන්නේ නැතුව ඒ අමාරු දේ කරන්න උත්සාහ කරන්නේ නැතිව ඒක සාධාරණීකරණය කරන්නේ නැද්ද? මේ කාලේ හැටියට අමාරුයි. මිනිසුත් එක්ක ජීවත් වෙද්දී අමාරුයි. ඉතින් කාටවත් අයහපතක් වෙන්නේ නැත්නම් බොරුවක් කිව්වට මොකද කියලා. ඒ වගේ කුසල් ගැන යහපත ගැන කරන්න බැරි වෙනකොට මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරනවා නේද? ඔය ශ්‍රද්ධා රූපවාහිනියේ වැඩසටහන් කරන වෛද්‍යතුමෙක් ඉන්නේ. එතුමා කියනවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ගැන කියද්දි, සමහරු අනුරාධපුරේ ගියාට පස්සේ බොනවලු. එතකොට බොන්නේ ඇයි කියලා අහපුවාම කියනවලු රස්නෙට බොනවා කියලා. නුවරඑළිය ගියාපුවාම බොනවලු. එතකොට බොන්නේ ඇයි කියලා අහපුවාම කියනවා සීතලට බොනවා කියලා. මගුල් ගයක් වෙද්දි බොනවා. එතකොට ඇයි කියලා හද්දි කියනවා සතුටට බොනවා කියලා. එතකොට මල ගෙදරදී බොන්නේ ඇයි කියලා අහපුවාම දුකට බොනවා කියනවා. නේද? මේ විදිහට අසනීපේ, ඒ කියන්නේ වැඩ කරලා මහන්සි වුණාම ඇඟේ තෙහෙට්ටුවට බොනවා කියනවා. වැඩ නැති දවසට විවේකයට බොනවා කියනවා. එතකොට අපි අර කියපු කතාව හරිද වැරදිද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එන්න බැරි වුණාම තමන් කරන දේ අයහපත් නම්, ඒක නුවණැති අය බුද්ධිමත් අය ගරහනවා නම්, සමාජයේ නින්දාවක් ලැබෙන දෙයක් කියලා තමන්ටම තේරෙද්දි පවා එයා ඒකෙන් වළකින්න උත්සාහ ගන්නෑ. මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරනවා. අපි ඉතින් මහන්සියලා වැඩ කරන අයනේ, එක්කෝ මේ සීතල ඉවසන්න පුළුවන්නේ. මොකක් හරි හේතුවක් කියලා යහපත ඈත් කරනවා. හැබැයි ඒ විදිහ වුණාට දැන් අභියෝගතා කියලා වර්තමාන එකක් නැද්ද? දැන් ඔය එක වැඩසටහන් වල ළමයිටත් තියෙනවා, වැඩිහිටියටත් තියෙනවා, අර මැරෙන්න ඕන මෙන්න වගේ පොඩ්ඩක් අතපසු වුණොත් ඒත් ඔය කඳු බහින්නේ නැද්ද මිනිස්සු? ඒක අගේ කරන්නේ නැද්ද? බෑ කියලා අතාරිනවද? නෑ. ඊට පස්සේ අර රැල්ල ගහද්දි මුහුදේ ඒ රැල්ලට අහුවෙන්නේ නැති වෙන්න ක්‍රම හොයාගන්නවා. මුහුදු පතුලේ ඉන්න බෑනේ, නමුත් ඉන්න ක්‍රම හොයාගන්නවා. අහසේ ඉන්න බෑ, නමුත් අහසේ ගොඩක් වෙලා ඉන්න ක්‍රම හොයාගන්නවා. ඒවා අභියෝග හැටියට සලකනවා. නමුත් කුසල්ද? නෑ, ඒවා සාමාන්‍ය ලෞකික ලෝකයට අයිති දේවල්. එතකොට කොහොම හරි කරනවා කියලා සාමාන්‍ය ඉලක්ක ගන්න, ඒක ශ්‍රාවකත්වයට අයිති දෙයක් නෙමෙයි. ඒ කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙකුත් එවැනි දෙයක් කරන්න පුළුවනි, ඒ වගේ අභියෝග අරගෙන. නමුත් ඒක ශ්‍රාවකත්වය හඳුන්වන, ශ්‍රාවකත්වය ඉස්මතු වෙන දෙයක් නෙමෙයි. ඒක එයාගේ ලෞකික වීරිය. නමුත් ලෝකෝත්තර දේ ඒක නෙමෙයිනේ. දැන් අපි කම්මැලිකම කියලා අහලා තියෙනවා නේද? දැන් අපිට කම්මැලිකම කියපුවාම හිතෙන්නේ ඈනුන් අරින එක, ඇඟමැලි කඩන එක, බුදියගෙන ඉන්න එක විතරනේ. නෑ, එහෙම නෙමෙයි. හරි සතුටින් හිනා වෙලා ඉන්න වෙලාවටත් කම්මැලි කියලා ධර්මයේ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බලද්දි සතුටින් හිනා වෙලා අපුඩි ගගහා විනෝද වෙවි ඉන්න වෙලාවක වුණත් මෙයා හරි කම්මැලි කෙනෙක් නේ කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? දැන් වීරිය විරුද්ධ පැත්ත කම්මැලිකම වෙන්න පුළුවන්නේ නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වීරිය කියලා අදහස් කරන දේ වෙනස්. ඒ මේ වගේ සතුටින් hina වෙවි අපුඩි ගගහා බොනවා කවුරු හරි කෙනෙක්. කවුරුත් එයාට කියනවද මෙයා හරි කම්මැලියෙක් නේ කියලා? කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මයට අනුව එයා කම්මැලි කෙනෙක්. ඇයි බුදුරජාණන් වහන්සේ කම්මැලිකම කියලා මොකද්ද අදහස් කරේ? අකුසල් දුරු කරන්න වීරිය නැතිකමට. කුසල් උපදවන්න වීරිය නැතිකමට. දැන් එයාට බොන එක ඉපදිලා තියෙන අකුසලයක් නෙමෙයිද? ආන්ගේ උපන් අකුසලය දුරු කරන්න වීරිය කරන්නේ නැහැ. එතකොට එයා කම්මැලි කෙනෙක්. ධර්මයේ හැසිරෙන්න කම්මැලි කෙනෙක්. එයා බුද්ධියගෙන නෙමෙයි ඉන්නේ. නමුත් එයා කරන ක්‍රියාවත් එක්ක කම්මැලි කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආරද්ධ විරියස් සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මාගේ මේ ධර්මයේ තියෙන්නේ ආරම්භ කළ වීරිය තියෙන කෙනාට මිසක් කම්මැලි කෙනාට නෙමෙයි. ආරම්භ කළ වීරිය කියන්නේ එයා ඒක කොටස් තුනක් තියෙනවා. ආරම්භ ධාතු, ඊළඟ වචනේ මොකද්ද? නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතු කියන්නේ හොඳ වීරියකින් ජව සම්පන්නව ආරම්භ කරනවා. එක දිගට කරගෙන යනවා. නික්කම ධාතු, පරක්කම ධාතු අවසානයේ දක්වා බලවත් වීරියක් පවත්වනවා. එතකොට ඒ මොකටද යා වීරියක් පවත්න්නේ? කඳු නගින්න බහින්න නෙමෙයි, මුහුද යන්නත් නෙමෙයි, අහස යන්නත් නෙමෙයි. එයා ඒ වීරිය පවත්න්නේ අකුසලයේ දුරු කරන්න, කුසලයේ දියුණු කරන්න. නූපන් අකුසලයක් නම් උපදවන් නැතුව ඉන්න, උපන් අකුසලයක් නම් දුරු කරලා දාන්න, නූපන් කුසලයක් නම් මොකක් කරන්නද? උපදවා ගන්න. උපන් කුසලයක් නම් ඒක දියුණු කරගෙන, ස්ථාවර කරගෙන, බලවත් කරගෙන පරිපූර්ණත්වයට පත් කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වීරිය විස්තර කළා. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපි නිකම්ම නිවැරදි වීරිය, යහපත් වීරිය කිව්වට අපි ඒකේ අර්ථය දන්නේ නැත්නම් තේරුම් ගන්න බැරි. බුදුරජාණන් වහන්සේ වීරිය කොහොමද පැහැදිලි කළේ? අර අපි කියපු කරුණු හතර යටතේ සතර සාම්‍යප්‍රදාන වීරිය. ඒ වීරිය නැති හැම මොහොතකම අපි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව කම්මැලි අය. එතකොට කම්මැලි කෙනෙකුට ලෞකික ජීවිතයේදීවත් යහපතක් ලබන්න බෑ, සාමාන්‍ය කම්මැලිකම තියෙනවා නම්. ඒ වගේ ලෝකෝත්තර ජීවිතයේදී යහපතක් ලබන්න පුළුවන්ද? කම්මැලිකම තියෙනවා නම් යහපතක් ලබන්න කොහෙත්ම බෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වීරිය තියෙනවා නම්, මේ හිත දියුණු කරන්න පුළුවන් නම්, මේ හිමාල පර්වතයේ වුණත් චිත්ත ශක්තියෙන් සුණු විසුණු කරන්න පුළුවන්. ඒ නිසා මේ හිත දියුණු කරගත්තොත් මේ ලාමක කෙලෙස් දුරු කරන එක මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ උත්සාහය ඇති කළා, වීරිය ඇති කළා. නිවන් මඟ හඳුනාගත්තේ නැත්නම් ඒකේන කම්මැලිකමට යනවා කියන එක වළක්වන්න බෑ. ඒකට අපි නිතරම අවධානයෙන් ඉන්න ඕනේද නැද්ද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. ධර්මය මුලින්ම අහන්න ලැබුණට පස්සේ පින තියෙන කෙනාගේ, නුවණ තියෙන කෙනාගේ හිත පහදිනවා. දැන් ඔබ එහෙම හිත පහදුන්නේ නැද්ද? සාමාන්‍යයෙන් උපතින් බෞද්ධ වුණා කියලා සම්ප්‍රදායික ක්‍රමයට වත්පිළිවෙත් කරගෙන හිටියයි කියලා එයාට එකපාර ලොකු පහදීමක් ඇති නොවෙන්න පුළුවන්, කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණේ නැත්නම්. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙද්දි, මූලික බුද්ධ වචනේ ඇහෙද්දි, ධර්මයේ තුලින් බුදුරජාණන්සේ ගුණ ඇහෙද්දි අන්න පැහැදීමක් උපදිනවා. කරුණු දෙකක් තියෙනවා නම් මොකද? පිනයි බුද්ධියයි. පිනයි බුද්ධියයි තියෙනවා නම් එයාට තේරෙනවා. ඒ තේරිද්දී එයා ධර්මය ඉගෙන ගන්න මහන්සි වෙනවා නේද? ධර්මය අහන්න කැමති, ධර්මයේ පුරුදු කරන්න කැමති, ධර්මයේ කතා කරන්න කැමති, ධර්මයේ සාකච්ඡා කරන්න කැමති, දහම් පොතපත බලන්න කැමති. මුලින් එයා කැමති අනිත් පොතපත බලන්න, අනිත් දේවල් බලන්න, අනිත් කතා කරන්න. නමුත් පැහැදීම, ශ්‍රද්ධාව එයා තුළ ඉපදුනාට පස්සේ එයා කැමති මොකේටද? එයා කැමති දහම් පොතපත බලන්න, ධර්ම ශ්‍රවණය කරන්න, ධර්මයේ සාකච්ඡා කරන්න, ධර්මයේ අධ්‍යයනය කරන්න එයා කැමති. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එනකොටම එයා තුළ වෙනසක් වෙනවා. හැබැයි එයාගේ ශ්‍රද්ධාව හරියට පිහිටියේ නැත්නම් ඒක පිරිහිලා යන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන්නේ සේක ධර්මයක්, දසේක ධර්මයක්ද? සේක ධර්මයක්. කියන්නේ ඒකේ පිරිහීමක් තියෙන්න පුළුවනි. සෝතාපන්න මට්ටමට ආපුවාම නොසෙල්වෙන බවට පත් වෙනවා. නමුත් ඒක ඉදිරියට වෙනස් වෙනවා. ආපස්සට වැටෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්න වෙන්න කලින් හොඳ අවධානයකින් ඉන්න ඕනේ. කලින් බණ අහපු මං දැන් මගේ බණ අහන්න තියෙන කැමැත්ත අඩු වෙනවද නැද්ද? කලින් බුදුන් ඇඳපු මට දැන් බුදුන් අඳින එක කම්මැලි දෙයක්ද? කලින් ධර්ම සාකච්ඡා කරද්දි හිත පැහැදිච්ච මට දැන් ධර්ම සාකච්ඡාවකට පටන් ගද්දි කරච්චලයක් වගේද? එහෙම වෙන්නේ නැද්ද? ඈ ධර්මයේ දැන් එහෙමයි දැකලා නැද්ද ඔබ? එහෙමයි දැකලා ඇති. කලින් ධර්මයේ කතා කරද්දී එයාගේ හිත පිනায়නවා, දැන් මගේ ඇරලා යනවා. කලින් එයා ධර්ම පොතපත ඉල්ලගෙන බලනවා, දැන් එයාට උනන්දුවක් නැහැ. කලින් එයා සිල් ගන්න යන්නේ කොහොමද කියලා Tamanට කලින් එයා අහනවා, දැන් එයා අහයිද කියලා මග අරිනවා නේද? දැන් මේ විදිහට වෙද්දි වෙද්දි වෙද්දි මොකද්ද හේතුව? එයාට ශ්‍රද්ධාව පිරිහිලා යනවා. හැබැයි පිරිහිලා යනවා කියලා දන්නේ නැහැ. ඒක ඔබටත් වෙන්න පුළුවනි, මටත් වෙන්න පුළුවනි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි කතාවක් වදාලේ නැහැ. ශ්‍රාවකයා පැවිදි කෙනාට ලේසි. නමුත් ශ්‍රාවකයා තමන් ගැන අවධානෙන් හිටියේ නැත්නම් අර අවපක්ෂේ හඳ වගේ ටික ටික ටික ටික අඳුරු වෙලා යනවා. කුසල් මුල් වෙනසිලා ගියොත් ආයෙ උපදවා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමන් ගැන අවධානය අපි හැමෝටම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කාටවත් වැරද්ද පෙන්, ඒ කියන්නේ ඇඟිල්ල දික් කරලා වැරදි කිව්වට අපිට ප්‍රයෝජනයක් තියෙනවද? අපි හිතමු අපි යම් ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරගෙන ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ පස්සේ කලින් තිබ්බ ගතිගුණ වලින් පිරිහිලා ගියා කියන්නේ. හැබැයි අපි අපේ තිබ්බ කලින් තිබ්බ ගුණධර්ම වලින් පිරිහිලා ගියොත් එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ ස්වාමීන් වහන්සේත් පිරිහිලා ගියා, අපිත් පිරිහිලා යනවා. හැබැයි අපි තුල හරියට ධර්මානුකූලව පැහැදීම පිහිටලා තිබ්බනම් අපි හිතන්නේ මොකද්ද? අන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ නිවන් මගට අනතුරුදායක දේ අනතුරුදායකමයි කියලා වදාලේ. කෙනෙක් කියනවා නම් ඔය කිව්වට ඉතින් පොඩි දෙයක් නේ. අනතුරුදායකයි කිව්වට ඕක මොකක්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාණයට වෙන අභියෝගයක් ඒක. බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාණයක් තියෙනවනේ නේ? යමක් අනතුරුදායකයි කියලා කිව්වද මේ ලෝකේ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, කිසිම විද්වතෙකුට කරුණු සහිතව කියන්න බෑ ඕක අනතුරුදායකයි කියලා. දැන් ජීවිතේ සාර්ථකත්වය ගැන ගොඩක් අය කතා කරනවා නේ? ගොඩක් අය කතා කරනවා. ඒ සාර්ථකත්වය ගැන කතා කරද්දී හැබෑම සාර්ථකත්වය, පරිපූර්ණ සාර්ථකත්වයක් ගැන කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් ඕක සාර්ථකත්වයට හේතු වෙන්නේ නැහැ ওই විදිහට අනුගමනය කරලා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඕක කරන්න පටන් ගත්තොත් ඒ මිනිස්සයා විනාශ වෙලා යයි කියලා කියන්න පුළුවන්ද? බෑ. පිරිහිලා යයි. අනතුරුදායක දේ ඕක පාවිච්චි කරන්න එපා කියලා හරි වැඩක් නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා පංචශීලය නොරැකීම අනතුරුදායකයි. කෙනෙකුට කියන්න පුළුවන් තමන්ට අසාධාරණයක් වෙන වෙලාවට බොරුවක් කියලා බේරෙන්න අයිතියක් තියෙන්න ඕනේ. මොකද්ද? තමන්ට අසාධාරණයක් වෙන වෙලාවට බොරුවක් කියලා බේරෙන්න අයිතියක් තියෙන්න ඕනේ කියලා. සාධාරණයි වගේ නැද්ද ඒක? පිටින් බලද්දි සාධාරණ වගේ. හැබැයි එයාට ඒ වෙලාවේදී එයාට යම් ලාභයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වෙන අකුසලය එයා අරන් යන්න ඕනේ නැද්ද? අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඒ ඔස්සේ හිත නොමග ගිහිල්ලා ටික ටික ප්‍රබල අකුසල් වලට වැටෙන එක. දැන් පුංචි දෙයක් විහිළුවට බොරු කියන්න බය නැති කෙනා ඇත්තටත් බොරු කියන්න පෙළඹෙනවා නේද? දැන් කෙනෙක් බ්‍රහ්මචාරීව ඉන්නවා නම් එයාගේ ඉස්සල්ලාම බ්‍රහ්මචාරී බව බිඳෙනවා මිසක වැරදි කාම සේවනයකට එයා එකපාර වැටෙන්නේ නැහැ. එතකොට බ්‍රහ්මචාරීව ඉන්න කෙනාට වැරදි කාම සේවනය ගැන බය වෙන්න දෙයක් නැහැ නේද? ඒ වගේ ඒ කියන්නේ දැන් බඹසර එයා පිරිසිදුව රකින්නවා නම් එයා ඒ කියන්නේ පෞල් ජීවිතය තුලදී පවා බ්‍රහ්මචාරීව ඉන්නවා නම් ඒ කියන්නේ සිය බිරිඳගෙන්වත් සතුටු වෙන්නේ නැති කෙනෙක් පරාඹුවන් කරා යයි කියලා හිතන්න පුළුවන්ද? ඒ වගේ විහිළුවටවත් බොරු කියන්නේ නැති කෙනෙක් හැබෑවට බොරු කියන්න යොමු වෙයිද? නෑ. එහෙනම් අපි ගහගන්න වැට හොඳට ශක්තිමත්ව ගහගන්න ගහගන්න ඒකෙන් සත්තුන්ට රිංගන්න බෑ. හැබැයි වැටේනි ඈතින් ඈත නම් තියෙන්නේ විහිළුවට බොරු කිව්වට කමක් නෑනේ කියලා ඉන්න කෙනා හැබෑවටත් බොරු කියනවා නේද? තමන්ට අසාධාරණයක් වෙන වෙලාවට බොරු කියන එක කමක් නෑ කියලා ඉන්න කෙනා තමන්ට අසාධාරණ නෑ නමුත් වෙන කෙනෙක්ගේ දෙයක් අරගෙන ලොකු ලාභයක් ගන්න පුළුවන් ඒ වෙලාවටත් ඔහු සතු දේ පැහැර ගන්න බොරු කියනවා. එතකොට ඔහු සමාජයේට බය වෛරය දෙන කෙනෙක් බවට පත් වෙනවා. අවෛරය දන් දෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ හිතේ ස්වභාවය තමයි කෙලෙස් සහිත හිතේ ස්වභාවය පවට දුවනවා. හරියට කන්න නැති කාලේ නියරක් මැදින්, ඒ කියන්නේ කන්න නැති කාලේ දෙපැත්තේ නිලට නිලේ මේ ගොයන් හැදිලා තියෙනවා. නමුත් හරකුන්ට කන්න නැහැ නේ කාලේ. එනු කුඹුරු වපුරන කාලේ හරකුන්ට කන්න තියෙනවද? නැහැ. කුඹුරු කපපු කාලෙට තමයි හරකුන්ට කන්න දෙන්නේ. ඇයි? අර ඊට පස්සේ ආපු ගොයන් දැල්ල කන්න පුළුවන්, අර ඉපනැල්ලේ ආපු. හැබැයි වපුරන කාලෙට කොළ පාටට පේනවා දළු ගොයන්. හැබැයි හරකට කන්න දෙන්නේ පිදුරු. ඉතින් ඌ ආස නැද්ද කන්න? ඌ ආසයි අර නිල් පාට ගොයන් කන්න. අර නියරක් මැදින් අරන් යන්න ඕනේ හරකව. නියර තියෙන්නේ කුඹුරු දෙකක් දෙපැත්තේනේ. එතකොට හරකගේ හිත යන්නෙම ඌ බිම බලාගෙන ගියාට ඌගේ හිත යන්නෙම කොහෙටද? දෙපැත්තේ කුඹුරට. ඒ වගේ මේ හිත සීරුවෙන් අරන් යන්න හැදුවට යන්න හදන්නෙම කෙලෙස් වලට. එතකොට දක්ෂ ගොපල්ල මොකද කරන්න ඕනේ? කෙවිතක් තියාගෙන රිදෙන්න පාරක් ගහන්න ඕනේ. ඒ පැත්තට ඔළුව දානකොට, වම් පැත්තට ඔළුව දානකොට වම් පැත්තට පාරක් දෙන්න ඕනේ. එතකොට එයා ආයේ බිම බලන් යනවා. වැරද්දක් කළේ නෑ වගේ. ආයේ දකුණු පැත්තේ කුඹුරට පයින් හදනවා. එතකොට ආයේ දකුණු පැත්තට පාරක් දෙන්න ඕනේ. ඒ වගේ අපේ හිත සමහර වෙලාවට ඉන්නවා සීල් ගත්තා වගේ නේද? සමහරලාට හරි අහිංසකයි, හරි හොඳයි, හරි යහපත්. හැබැයි අර අරමුණක් ආපු වෙලාවට, දැන් අර නිල් ගොයම කියන්නේ ගොනාට ප්‍රියමනාප අරමුණක්. දැන් මේ වෙලාවේ ධර්මය අහන වෙලාවේ සිල්පද කඩන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් කිසි කරදරයක් නැහෙනේ. හැබැයි එකපාර ඇවිල්ලා මදුරුවෙක් අහනවා මූණේ. වහලා එකපාර කනවා රිදෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔව්, සිල්පද රකින්න හුරු වෙලා නැති කෙනා එකපාර චටස් ගල ගහනවා. ඒකිට අරමුණක් ආවේ නැද්ද? අර ගොනාට නිල් ගොයම වගේ හිතට අරමුණක් ආවා. හිත විවිධ අරමුණු වල සැරිසරනවානේ. ආපු ගමන් යහපතට හික්මවලා නැති හිත අරමුණ ආපු දිහාවට ඔහේ යනවා. ඒකට ග්‍රහණය වෙනවා. ඒ වගේ අපි මේ ධර්මයේ ඇහිමි වටිනාකම ඒකයි පින්වත්නි. ආයුධ ගබඩාවක්නේ නගරයක තියෙන ආයුධ ගබඩාව. ඊතල විතරක් තිබ්බට බෑ. ළඟට හතුර ආවම ඊතලෙන් විදින්න පුළුවන්ද? ඈ, දුන්න ළඟටම හතුර එනවා. ඊතලෙන් විදින්න බෑ. ඊත් අර දුනුදිය ඇද ගන්නත් දුරමදි. එතකොට මොකද තියෙන්න ඕනේ? කඩුවක් නේද? ඒ වගේ එක එක අකුසල් දුරු කරන්න එක එක විදිහේ ක්‍රමශිල්ප තියෙනවා. දහම් දැනුම පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ ධර්ම ශ්‍රවණය කරද්දී අපිට ලැබෙන්නේ අන්නේ දැනුම. දැන් අපි දහම් කරුණු කීපයක් කතා කළා, මේ හිතේ ස්වභාවය ගැන කතා කළා. ඊළඟට අපි ශ්‍රද්ධාවෙන් මේ ධර්මයට එන්න හදලා ආවත් ආයේ පිරිහෙන්න පුළුවන් කියලා කතා කළා. ඔක මතක තියාගත්තොත් ඒක නා පුරුදු වෙනවා. මේ මටත් මේ වගේ අනතුරක් වෙයිද දන්නේ නැහැ කියලා. අපි අද පුංචි දේශනාවක් ඉගෙන ගන්නවා. තතිය සම්මත්ත නියාම සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ වදාලා ධර්මයේ ඇහුවත් අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු. මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළත් කුසල් දහම්මී බැස ගැනීමට අබව්‍යයි. ඒ කියන්නේ දැන් අපි කතා කළේ දහම් දැනුමක් තියෙන්න ඕන කියලානේ. ඒ දහම් දැනුමක් තියෙන විදිහට ධර්මය ඇහුවා වුණත් දහම් දැනුමක් ඇති කරගන්න මොකද කරන්න ඕනේ? බණ අහන එක. ඒ කාලේ නම් බණ අහන එකනේ ගොඩක් තිබ්බේ. දැන් කියවන එකක් තියෙනවා නේද? දැන් ටීවී එකෙන් නම් බලාගෙන අහනවානේ. ඔව්, කොයි විදිහට හරි අපි කියවනවා හරි අහනවා හරි මේ ක්‍රම දෙකෙන් මේ කාලේ අපි ධර්මයේ ගන්නවා. ධර්මයට ගන්න ඒ බාහිර දේ පාවිච්චි කරද්දී කරුණු පහක් තියෙනවා. ඒ විදිහට ධර්මයේ ඇහුවොත් නම් අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. කුසල ධර්ම සංඛ්‍යාත මේ නිවැරදි නිවන් මගට. සම්මත්ත නියාමයේ කියන්නේ නිවන් මඟ. නිවන් මඟට බැසගන්න නෑ කියනවා ධර්මය ඇහුවට. කොහොම ධර්මය ඇහුවොද්ද? මක්ඛී ධම්මං සුනාති මක්ඛ පරියුට්ඨිතෝ. ගුණමකුයි බණහන කෙනා ගුණමකුයි නම් ගුණමකු භවෙන් මැඩිලා නම් ඉන්නේ එයාගේ හිතට බණපද යනවද නැද්ද? යන්නේ. ගුණමකු කියන්නේ ඒ කියන්නේ තමන්ට දැන් ඕන දහම් දැනුමක් තියෙනවා කියලා හිතන්න. එතකොට තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ බණ කියන කෙනා එක පොත ලියපු කෙනා ඒක කියවද්දී එයාට මේ එයාගේ අඩුපාඩු ගැන හිතෙනවා. පුද්ගල අඩුපාඩු ගැන හිතනවා. ධර්මය ගන්න මහන්සි ගන්නේ නැහැ. ඔය කිව්වට ඉතින් උන්වහන්සේ ගැන ඔය එක එක මත යන්නේ ඌවත් ඇත්ත වෙන්නේ නැති. නිකම් මිනිස්සු කියනවා කියලා ಗುಣ මකන්න තමයි අදහස ඉදිරිපත් වෙන්නේ. පොත කියවද්දී ඕක ඔහොම නෙමෙයි මෙහෙම ලියවෙන්න තිබ්බේ. හරියට ලියන්න දක්ෂ නැහැ. අර දක්ෂතාවය කියන ගුණය මකනවා මොකක් හරි හේතුවක් අරගෙන. පුද්ගලික වැරැද්දක් පෙන්වලා දෙනවා. ඒ වැරැද්දක් පෙන්වලා දෙද්දී ඒක පිළිගන්න අකමැතිකමට මොකද්ද කියන්නේ? ඔයා මට කියන්නේ. ඔයාගේ අඩුපාඩු නැද්ද? කියලා ಗುಣ මකනවා. තේරෙනා නේද? ಗುಣමකු බව තියෙන තාක් දැන් අපේ හිත තුල ಗುಣමකු බව නැද්ද? තියෙනවා. ඉස්ලාම කරන්න ඕනේ මොකද්ද? ಗುಣමකුයි කියලා පිළිගන්න ඕනේ නේ. ಗುಣමකු බව නැමැති අකුසලයේ අපි තුල සමහර වෙලට ඉස්මතු වෙලා තියෙන්න පුළුවන්. සමහරට සැඟවිලා තියෙන්න පුළුවන්. කොයි විදියෙන් හරි තියෙනවා. තියෙනවා නම් ඒක අවධානයෙන් ඉන්න ඕනේ. මගේ ಗುಣ මැකෙන්න පුළුවන්ද? මං අතින් වෙන කෙනෙක්ගේ ಗುಣ මැකෙන්න පුළුවන්ද? ඔව්, කොයි වෙලාවෙ මැකෙයිද කියලා ඉන්න ඕනේ. එතකොට සිහියෙන් ඉන්න කෙනාට අඳුන ගන්න පුළුවන්. ආ, මං ඒක කිව්වේ. දැන් සමහරට කියවිලා ඉවරයි. මං ඒක මං ගුණයක් නෙමෙයි මැකුවේ. කෙනෙක්ගේ ගුණයක් කියද්දි එකපාර අපෙන් වචනයක් එනවා. ඔය කිව්වට එයා මෙහෙමත් කියලා තියෙනවන්නේ. සමහරට වර්තමානයේ මිනිස්සෙක් හොඳ කරනවා. එයාගේ හොඳ ගැන වර්ණනා කරද්දී කියනවා ওই මිනිස්සයා හොඳ ඔහොම කරාට. ඉස්සර කොහොමද කළේ? එකපාර අරයාගේ ගුණේ මැකිලා යනවා. ආය අරයාට කතා කරන්න ඉඩක් නැහැ. ඒත් සත්පුරුෂ කෙනාගේ ලස්සනේ මොකද්ද? පුංචි ගුණයක් තිබ්බත් ඉස්මතු කර කර කියනවා. ඔන්න පළවෙනි එක. උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ද ගවෙසි. ඇද හොයන අදහසින් වාද නගන අදහසින් සිදුරු හොයන අදහසින් තමයි බණ අහන්නේ. ඒක නැද්ද අද ලංකාවේ ගොඩාක් අයට? ඇද හොයන අදහසින් සිදුරු හොයන අදහසින් වාද නගන අදහසින් තමයි බණ අහන්නේ. එතකොට ඒ විදිහට අපිට මේක ස්වභාවිකවම දැන් තේරෙන්නේ නැද්ද මේක ඇත්තයි කියලා? ඒ කියන්නේ ධර්මය හෝ නැහැ කෙනෙක් කෙනෙකුට උගන්වනවා. අපි හිතමු වඩු බාස් කෙනෙක් හොඳ ගෝලයට උගන්වනවා වඩු වැඩ කරන විදිය නේද? හොඳට ලීයක් යතු ගන්න මෙහෙමයි. දැන් මෙයාත් යතු කැටේ එකපාරක් දෙපාරක් අල්ලලා තියෙනවා. ඒ නිසා මෙයා අහගන්නේ නැහැ. මෙයා අර වඩු බාසුන් නැහැ යතු ගාද්දී මෙයා හිතනවා ඔහොම කරන්න තියෙන්නේ. ඔක පොඩ්ඩක් වේගින් ගෑවනා ඉක්මනට ගෑවිලා යනවනේ. දැන් මෙයා ඇද හොයන අදහසින් සිදුරු හොයන අදහසින් වාදනම් වන අදහසින් තමයි මේක බලන් ඉන්නේ. සමහර විට වඩු බාසුන් නැහැ කම්මැලිකමට හිමීට ගන්න පුළුවන්. මෙයා එතකොට හිතනවා මොකද්ද? මට මේ කියලා දෙන කෙනා කියලා හිතන්නේ නැහැ. හිතන්නේ දන්නේ නැහැ කියලා. කම්මැලිකමට මේ හිමීට ගන්නවා කියලා හිතන්නේ නැහැ. හිතන්නේ මොකද්ද? එයා ලීයක් ගා ගන්නවා දන එනවා මට උගන්වන්න කියලා. අර වැරදි හොයන අදහසින් තමයි හැම වෙලාවෙම එහෙම ඒ එයාට ශිල්පේ පිහිටනවද? දැන් සමහර විට මෙතන ඉන්න අය යටතේ කවුරු හරි සේවය කරනවා ඇති. Taman දන්න දේ කොච්චර උගන්වන්න හැදුවත් ඒ ඇඟට යන්නේ නැහැ ඒ මිනිසයාගේ. ඇයි යන්නේ නැත්තේ? එයාට උගන්වන කෙනා ගැන පැහැදීමක් නැහැ නේද? අපි හිතන්න ඉගෙන ගන්න කාලේ දැන් අද ළමයිට ගොඩාක් තියෙන ප්‍රශ්නයක්. අද ළමයිට ගොඩාක් තියෙන ප්‍රශ්නය ටියුෂන්ස් ගැන පැහැදීමක් තියෙනවා. ඇයි ඒ? සල්ලි ගෙවලා ඉගෙන ගන්න. ඊට පස්සේ එයා ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න. ඊළඟට ලස්සන කතා කියලා කොහොමටත් දැන් ඒක එකතකින් අර ඒකේ තියෙනවනේ බිස්නස් ගතියක් නේද? එතකොට ඒ එක එක ක්‍රම පාවිච්චි කරනවා. අපි කියන්නේ හැමෝම ඒ වගේ කියලා. කොහොම නමුත් නිර්මාණශීලීව උනන්දුවෙන් ගුරුවරයෙක් තුල තියෙන ඕන ලක්ෂණ තමයි සමහර විට පාසලේ උගන්වන ගුරුවරයාට වැඩිය තාක්ෂණික ක්‍රම ශිල්ප පාවිච්චි කරලා නිර්මාණශීලීව උනන්දුවෙන් දුවලා පැනලා hina වෙලා උගන්වනවා. මොකද හේතුව ළමයාට ඕනේ ගුරුවරේ තෝරගන්න තමන්ට කැමැත්තක් තියෙනවා. ඒ ළමයිගේ කැමැත්ත තමා තුළ රඳවලා තියාගන්න ඕනේ. ඉස්කෝලේ එහෙමද? ඉස්කෝලේ පුළුවන් ද අපේ පන්තිය උගන්වන භෞතික විද්‍යාවස හොඳ නැහැ. එහා පන්තිය උගන්වන භෞතික විද්‍යාව මැඩම් හොඳයි. මං ඒකේ ඉගෙන ගන්න B පන්තියට ගිහිල්ලා ඉගෙන ගන්නවා. පුළුවන් ද එහෙම? එහෙම වුණා නම් සමහරට ඉස්කෝලේ ගුරුවරුත් ඒ විදිහට උගන්වයි. එහෙම එහෙම නැහනේ. නමුත් ඉස්කෝලේ ගුරුවරුන්ට විෂය උගන්වන්න බැයිද? පුළුවන්. දක්ෂයි. ළමයිට ආදරය තියෙනවා. ඉගෙන ගන්න දක්ෂයි. නමුත් අර ටියුෂන් සර්ට තියෙන පැහැදීම ඉස්කෝලේ ගුරුවරයාට ළමයි තුල තියෙනවද? නෑ මං දැන් ඔබේ දරුවා ගැන ඔබ දන්නවනේ. ඉස්කෝලේ ෆිසික්ස් පීරියඩ් එක කට් වුණාට එයාට හිතට හැඟීමක් එන්නේ නෑ. ආ කමක් නෑ. හැබැයි ටියුෂන් ක්ලාස් එකේ කට් වුණොත් එයා ඒකට කැමති නෑ. ඒකනේ ළමයි ඉස්කෝලේ නැති යන්න නැතුව හරි පන්ති යන්නේ නේ විභාග ලං වෙනකොට. එතකොට අපිට තේරෙන විශ්වාසයේ ගොඩ නැගුණාම අන්න එයාගේ ශිල්ප පිහිටෙනවා. අර ඉස්කෝලේස කොච්චර මහන්සි වෙලා හොඳට ඉගැන්නුවත් අර ළමයාගේ හිත ගුරුවරයා කිරී පැහැදිලා නැති නිසා ඒක හිතට යන්නේ නැහැ. ගාන හදාගෙන යද්දි ඉස්කෝලේ ගුරුවරයාට වැරදුනොත් පොඩි වැරදීමක් වෙන්න පුළුවන් නේ. hina වෙලා යාළු අතරත් කියලා හැලු කළා මම කියලා දුන්නේ කියනවා. මම කියලා දුන්නේ කියලා ළමයි කියනවා. කවදාවත් ඒ ළමයාට ඉස්කෝලේ වෙලාවේදී ශිල්පයකට යන්නේ නැහැ. හැබැයි ක්ලාස් එකේ සර් උගන්වද්දි ගාන වරදින්න පුළුවන්. ඒකට සර්ටම පස්සේ තේරිලා hina වෙලා වීලුවක් කරලා ගාන හදලා දානවා මකලා. එතකොට ළමයාගේ හිත අපහදින්නේ නැහැ. ඇයි හේතුව? අර සර් ගැන විශ්වාසයක් තියෙනවා. මෙයා දක්ෂයි. එයා ඇද හොයන අදහසින් නෙමෙයි ඒ පන්තියට යන්නේ. නමුත් ඉස්කෝලේට යන්නේ ඇද හොයන අදහසින්. ඉතින් දැන් ටියුෂන් යන එකේ ඉස්කෝලේ නිකන් ගණන එකේ ඔය ළමයා දෙපාරම ඒ තැන් දෙකේදීම ඇද හොයන්නේ නැති අදහසින් ගුරුවරයා ගැන පැහැදීමෙන් විෂය ඉගෙන ගත්තා නම් ඒ ළමයාට දෙතැනදීම විෂය හිතට යන්නේ නැද්ද? ඒ වගේ ධර්මයේ ඉගෙන ගද්දිත් ධර්මයේ අහද්දි අපි ඇද හොයන අදහසින් නැතුව වාද නගන අදහසින් නැතිව නිහතමානීව ලොම් හලාගෙන ඒකට කියන්නේ නේ ලෝමං පාතේති කියලා ධර්මී වචනයක් තියෙනවා. ඒ කියන්නේ ලොම් උස්සගෙන නෙමෙයි එයා නිහතමානීව යටහත් පැවතුම් ඇතිව ඒක ඉගෙන ගන්නවා නම් ධර්මයේ අහනවා නම් එයාගේ හිතට ධර්මය යනවා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දාර්ශනිකයිද නේ. උන්වහන්සේ තමන්ගේ ශිල්පේ උගන්ව මෙහෙම තියක් වෙන ධර්ම ග්‍රන්ථවල තියෙයි කියලා ඔබ හිතනවද? දැන් ওই සමහර නාලිකාවල සිංහලෙන් පරිවර්තනය කරලා පිටරට කරන එක එක ආගමික දේශනා යනවා. ඒව යද්දි සමහරට ආගමික ග්‍රන්ථයෙන් ගන්න බොහෝම පුංචි කැරුණක් අරගෙන වර්තමානයේ මේ වගේ ක්‍රම කියලා දෙනවා. ඒ කියන්නේ මේ කියන දේ යමක් උගන්වද්දී ඒ පුද්ගලයා ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඔහොම ඔහොම කියලා කියලා ආගමික ශාස්ත්‍රුන් වහන්සේගේ නමත් පොඩ්ඩක් ගාවලා ඒ පොතත් පොඩ්ඩක් ගාවනවා. ඒ විග්‍රහය තියෙන්නේ පෞද්ගලිකව අතේ. ඒ විග්‍රහය එන්නේ බාහිර සමාජයෙන්. නමුත් අපිට ගත්තොත් මේ සූත්‍ර පිටකේ විතරක් ගත්තත් ශාස්ත්‍රුන් වහන්සේ හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ධර්මය කියලා පුළුවන් නම් ගන්න කියලා හිටියේ නැහනේ. පිරිහෙන දේවල් ආදීනව යහපත අනුගමනය කිරීමේ ආනිසංස හැම දෙයක්ම අපිට උගන්වලා තියෙනවා. ඒකයි පරිපූර්ණ ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ පරිපූර්ණ ඉගැන්වීමක් කියන්නේ. මුල මැදාග කල්යාණ ධර්මයක් කියලා කියන්නේ. ඒ දෙවනි කරුණ. එතකොට පළවෙනි එක මොකද්ද? ගුණමකු භවෙ මැඩිලා ධර්මය ඇහුවොත් නිවන් මඟට බහින්න බෑ. දෙවනි එක මොකද්ද? ඇදවෙන අදහසින් බණ ඇහුවොත් නිවන් මඟට බහින්න බෑ. තුන්වෙනි එක, ධම්මදේශකේ ආහත චිත්තෝ හෝති කියලා ජාතු. දේශකයන් වහන්සේ ගැන ගැටිලා කිල ජාතෝ, ගැටුණු උලක් ඇනිලා තියෙන්නේ හිතේ. සමහරට මොකක් හරි අඩුපාඩුවක් හරි තමන්ට වෙච්ච අවාසියක් හරි ගැන හිතලා ගැටුණ හිතක් තියෙනවා කියන්න. අපෝ මට පෙන්වන්න බෑ. කවදාවත් බණ හිතට යනවද යාගේ? බණ හිතට යන්නේ නැහැ. හතරවෙනි කරුණ, දුප්පඤ්ඤෝ හෝති ජලෝ ඒලමූගෝ. මෝඩයි නම්, ප්‍රඥාවක් නැත්නම් එයාගේ හිතටත් කොච්චර අවධානයෙන් බණ ඇහුවත් යන්නේ නැහැ. නිවන් මඟට බැසගන්න බෑ. පස්වෙනි කරුණ, අනඤ්ඤාතේ අඤ්ඤාතමානී හෝති. අවබෝධ වෙලා නැහැ, තේරුම් ගිහිල්ලා නැහැ, තේරුණා වගේ ඉන්නවා. වයසක අයට ගොඩාක් තියෙනවා ඒකනේ. වයසක අය බණ කියද්දී අපිට හොඳට තේරෙනවා මෙයාට තේරිලා නැහැ, නමුත් තේරුණා වගේ ඔළුව හොලවනවා. ඒ මොකද්ද? තේරුණා කියලා පෙන්නනවා. කවදාවත් එයාගේ හිතට බණ යයිද? නිවන් මඟට බැහැගන්න පුළුවන්ද? බෑ. සමහරු ඉන්නවා ටිකක් එයාට තේරෙනවා, දහම් දැනුමක් තියෙනවා, කියන දේ අහන්නේ මං දන්නවා කියලා හිතන් ඉන්නවා. එහෙම අය නැද්ද ගොඩක්? දැන් මේ ධර්මයට, ධර්මය අහන අයගේ සුනන්තෝපි නේද, ධර්මය ඇහුවත් නිවන් මඟට බැහැගන්න බැරි අය ගැන මේ කියන්නේ. ධර්මය අහන්න නැති අයට කොහොමත් බැහැගන්න බෑනේ. එහෙනම් බලන්න මේක, ඒකයි අර නිපුන සියුම්. ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින්ම අර හිතුවයි කියන්නේ, මේ ධර්මේ නම් මේ කෙලෙස් සහිත මිනිසුන්ට අහලා තේරුම් ගන්න බැරි වේවි කියලා. උන්වහන්සේ ලෝක සත්‍යයන් ගැන ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද බැයිද කියලා විමසලා බලන්න කලින් ප්‍රඥාවෙන් උන්වහන්සේට අදහසක් ඇති වුණා. මේ ධර්මයේ සියුම් බව නිසා කාමය තුල බැහැගෙන ඉන්න සත්‍යෝ මේක කොහොමනම් අවබෝධ කරයිද කියලා. එහෙනම් අපිට තේරෙනවා පින්වත්නි, ලේසි දෙයක් නෙමෙයිනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, හැබැයි පංචෛ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝ සද්ධම්මං බබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. මේ කරුණු පහෙන් යුක්තව ධර්මය අහනවා නම් නිවන් මඟට බැහැගන්නවා. කුසල් ධර්මයන්ගෙන් හැදිච්ච නිවන් මඟට හු බැහැගන්නවා. මොකද්ද මේ කරුණු පහ? අමක්ඛී ධම්මං සුනාති න මක්ඛ පරියුට්ඨිතෝ. ගුණමකු භවෙන් මැඩෙන්නේ නැතිව, ගුණමකු භව නැතිව බණ අහනවා. එයා ගුණමකන් නැත්තම් එයා තුළ තියෙන්නේ මොකද්ද? ගුණ ඉස්මතු කිරීම. ගුණ ඉස්මතු කර කර, ගුණ ඉස්මතු කර කර පුංචි කරුණකින් පවා එයා පහදිනවා. පුංචි කරුණකින් පවා එයා පහදිනවා. දැන් ගුණ දකින්න කෙනාගේ ලක්ෂණේ, දැන් මට එක තරුණ ළමෙක් කිව්වා, එක ස්වාමීන් වහන්සේ නමක් ඔහොම සෙරෙප්පු දෙක දාගෙන ඇවිල්ලා, දැන් සාමාන්‍යයෙන් අපි පඩි පෙළ නගෙද්දී පඩි පෙළ පැත්තට හරවලානේ සෙරෙප්පු දෙක ගලවන්නේ නේ. සෙරෙප්පු දෙකේ හිස පැත්ත ගලවන්නේ බිත්තිය පැත්තට නේ. ඒ ස්වාමීන් වහන්සේ අනිත් පැත්තට ගලවලා. ඒකට හේතුව මොකද්ද? ආපු ගමන් දාගෙන යන්න ලේසි වෙන්න. දැන් නැත්තම් අරක දාලා හැරිලා ආය හැරිලා යන්න ඕන නේද? ආපු ගමන් දාගෙන යන්න ලේසි වෙන්න. දැන් පඩි පෙළ නැගලා ඇතුළට ගිහිල්ලා ආය එළියට එද්දී යන්න ලේසි කිරීම දාගෙන යන්න. ඒ ළමයා ඒක දැකලා පැහැදිලා, බලන්න මෙච්චර මේ පුංචි දේ ගැනත් හිතනව නේද කියලා. මට එතකොට හිතුණා, ඒ ළමයාගේ කොච්චර ගුණයක් තියෙනවද ඒ පුංචි දේනුත් පහදින්න නේද? දැන් සෙරපු දෙක අනිත් පැත්තට ගලවලා ගියයි කියලා අපහදින්නේ නැහැ. නමුත් මේ පැත්තට ගලවීමෙන් ඒ ළමයා පැහැදුනා. එතකොට බලන්න සත්පුරුෂකමක් නෙමෙයිද ඒක? සත්පුරුෂ ගතිගුණය. ඒ වගේ ධර්මය අහද්දි ගුණමකු නැති කෙනා, එයා ගුණ ඉස්මතු කර කර ධර්මය අහන්නේ. බලන්න කොච්චර ලස්සනට ඒක කිව්වද කියලා. ප්‍රශංසා කර කර දෙවෙනි කරුණ, අනුපාරම්භ චිත්තෝ ධම්මං සුනාතින රන්දගවෙසි. ඒ කියන්නේ ඇද හොයන අදහසින්, වාදනං වන අදහසින්, සිදුරු හොයන අදහසින් නෙමෙයි ධර්මය අහන්නේ. ධර්මයට ප්‍රශංසා කර කර ධම්මදේශකේ අනාහත චිත්තෝ හෝති අඛිල ජාතෝ. එයා ධර්මදේශකයන් වහන්සේ කෙරෙහි ගැටුණ හිතින් නෙමෙයි ධර්මය අහන්නේ. පඤ්ඤවා හෝති අජලෝ අනේල මූගෝ. ප්‍රඥාවන්තයි. නුවණ තියෙනවා. මෝඩ නෑ. ඒ කෙනා ධර්මයේ හිතට යනවද නැද්ද? ධර්මයේ හිතට යනවා. නා අනඤ්ඤාතේ අඤ්ඤාතමානි, අවබෝධ වෙලා නැති, තේරුම් නැති දේ ගැන එයාට තියෙන්නේ තේරුම් නෑ කියන අදහසමයි. එයාට තමයි මේ එයා භව්‍යයි. ඒක සිද්ධ වෙනවා. ඒ විදිහට බණ ඇහුවොත් නම් නිවන් මගට බැහැ ගන්නවාමයි. එහෙනම් යම් කෙනෙක් කියනවා මම බණ අහනවා අහනවා, මගේ කුසල් වැඩේ නැහැ කියලා. මේ කරුණු පහ හරි කරුණු පහෙන් කීපයක් හරි තියෙනවාමයි. එක්කෝ එයා මෝඩයි. එක්කෝ එයා දේශකයන් වහන්සේගේ ඇද හොයන්නේ. එක්කෝ එයා බණ අහන වෙලාවට බණ කියනවා හිතෙන්. ඕක ඔහොම නෙමෙයි කියවෙන්න තිබ්බේ මෙහෙමයි කියලා. එහෙම අයත් ඉන්නවා. කියන්නේ දහම් දැනුම එනකොට උපමාවක් කියලා යම් කරුණක් පැහැදිලි කරනවා දේශකයන් වහන්සේ. එයාට හිතෙනවා ඔහොම නෙමෙයිනේ ඕක කියන්න තිබ්බේ. අර අතනිනුත් අරගෙන මේකත් අරගෙන කිව්වනම් හරින්නේ කියලා. දැන් එයා වාඩි වෙලා එයා වෙනම බණක් කියනවා. එතකොට ධර්මයේ එක්ක අර ධර්මයේක එකතු වෙලා ධර්මයෙන් සතුටු වෙලා ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ නැහැ එයාගේ හිත. එහෙනම් බණ අහන කෙනාට වුණත් වරදින දෙයක් ගැන අපි අද කතා කළේ. ඒ නිසා පින්වත්නි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය හරිම පරිපූර්ණයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ධර්මයේ වදාළේ. පටිච්ච සමුප්පාදයට අනුව මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් යන ගමන පටිච්ච සමුප්පාදය නිරුද්ධ නොකර නැති කරන්න කෙටි ක්‍රමයක් නැහැ. දැන් අපිට හිතෙනවා අහවල් ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරලා කියලා කිව්වොත් අපි හොයාගෙන යන්නේ නැද්ද? අපි කැමති ඉක්මනට ක්‍රමය. ඒ කියන්නේ අපි කොච්චර ධර්මය අහලා තිබ්බා වුණත් අපි කැමතිනේ. සත්පුරුෂයෙක් ඇසුරු කරන්න කැමති වෙන්න ඕනේ. අවබෝධයක් තියෙන කෙනෙක් ඇසුරු කරන්න තියෙනවා කොයි තරම් දෙයක්ද? නමුත් අර අපි අහපු ධර්මය කෙරෙහි විශ්වාසයක් නැත්නම් හැම වෙලාවෙම තාම මට ක්‍රමේ හම්බුන්නේ නැහෙනි කියලා එයා හොයනවා. එහෙනම් එයා ධර්මයේ තුල එයාට හැම වෙලාවෙම විගත කතං කතෝ නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ කතං කතස අරක කොහොමද මේක කොහොමද කියන ගතිය නැති වෙන්න ඕනේ ධර්මයට බැහැ ගන්න කෙනාට. එහෙම නෙමෙයි, එයාට හැම වෙලාවෙම තියෙන්නේ මේ කිව්වට දැන් තමන්ගේ අඩුපාඩු නිසා ධර්මයේ තුල සතුටක් උපදින්නේ නැහැ. තමන්ගේ අඩු තමන් පුරුදු කරන්නේ නැති නිසා තමන්ට සංසිඳීමක් උපදින්නේ නැහැ. සමාධියක් උපදින්නේ නැහැ කියලා නෙමෙයි කල්පනා කරන්නේ. උගන්නන ක්‍රමයේ වැරදි. එක්කු මේ ධර්මයේ මේ කාලේ බෑ. එක්කු මොකක් හරි ක්‍රමයක් තමයි එයා හිතන්නේ. තමන්ගේ වැරද්ද ඉස්මතු කරගන්න නැතිව එයා හැම වෙලාවෙම බාහිරට ඇඟිල්ල දික් කරනවා. ඒ නිසා පින්වත්නි, ධර්ම අවබෝධය කරා යන්න ලොකු ඉවසීමක්, ඒ වගේම තියුණු නුවණක්, ඒ වගේම නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයේ අනුගමනය කිරීමක් තියෙන්න ඕනේ. නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයේ අනුගමනය කරද්දී එයාට වරදින්නේ නැහැ. හැබැයි එයාට වේගයෙන් සමහරට ධර්මයේ දියුණු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයා කඩා වැටෙන්නේ නැහැ. එයා දන්නවා මගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ හිමීට. මගේ දැන් තීන මිදි සමහරුන්ට නිදිමත කියන අකුසලයේ ප්‍රබලයි. තීන මිද්දේ ප්‍රබලයි. සමාධිය භාවනා කරන්න යද්දී නිදි කිරා වැටෙනවා. යා කොච්චර මහන්සි ගත්තත් තමයි දැන් අර බුද්ධ කාලේ අවුරුදු 25ක් යනකම් සමාධි මාත්‍රයක් ඇති වුණ නැහැ කියනවා. හැබැයි යා සිවුරු ඇල්ලා ගියේ නැහෙනි. හැබැයි යා ධර්මයේ හැසිරෙන එක අතෑරියේ නැහෙනි. බුදුරජාණන් වහන්සේට ගැරහුවේ නැහෙනි. යා විහෙරක් ගාන ගියා කියනවා. අනේ මට උදව් කරන්න කිය කියා. එයා තමන්ගේම අඩුපාඩු අනේ මට බෑ. අනේ මට මේක කරගන්න වීර්යය කරන්න මං කැමතියි කිව්වා මිසක මේ ක්‍රමේ හරියන්නේ නැහැ, මේ ධර්මේ පිහිටක් නැහැ, එහෙනම් මට මේක කරන්න පුළුවන් වෙන්න එපා, මං වෙන එකක් කරනවා කියලා එයා අතෑරියේ නැහැ. එහෙනම් පෞද්ගලිකව බැරි වෙන හැම අවස්ථාවකම පෞද්ගලිකව තමන්ට වැරද්ද පටවගෙන තමන් ධර්මයේ හැසිරෙන්න වීර්යය ගන්නවා මිසක මේක අතහැරලා දැමීම හෝ අතහැරලා දානවා කියන්නේ යාට සංසාරය ගැන වැටහීමක් නැහැ කියන එකනේ නේ. දැන් අපි හිතමු මේක සමාධිය වැඩිලා වැඩෙන්නේ නැතුව කෙනෙක් හිතනවා මම බෑ, මං බණ අහන්නේ නැහැ, මට බෑ භාවනා කරන්න. මං කලින් විදිහටම ඉන්නවා. කාටද පාඩු? ඒත් Tamanටමයි පාඩු. එයා තේරුම් ගන්න ඕනේ, එයා දේශනා හොයන්න ඕනේ මේ වගේ වෙලාවට බුදුරජාණන්සේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. එයා අතහැරලා දැම්මොත් එයා අතාරින්නේ තමන්ට ලැබිච්ච වටිනම් ඇත්තටම කලින්ම එයාට ලැබිලා තිබ්බනම් එයා අත දැන් ධර්මයේ ලක්ෂණේනේ ඇත්තටම එයාගේ ජීවිතේට ධර්මයේ ඇතුළු වෙලා තිබ්බනම් මගදී අතාරින්නේ නැහැ යම් පසුබෑමක් වෙන්න පුළුවනි පසුබෑමක් ආවට එයා මේක අතහැරලා මග අරින්නේ නැහැ එහෙම ඒක වෙන්නේ නැති දෙයක් නේ දැන් දැන් බත් කාපුවාම බඩගිනි නිවෙනවා කියලා දන්න කෙනා ඒක මහන්සිය කියලා කන එක අතාරිනවද මට මේක අමාරුයි උයා ගන්න ඕනේ මම කොහොම හරි එයා හොයා ගන්න නැද්ද කන්න කොහොම හරි උයාගෙන කොහොම හරි කන්න තමයි බලන්නේ දැන් අත පන නැති වුණොත් වෙන කෙනෙකුට කියලා හරි කවා ගන්න වෙයි දන්නවා මේ ඇඟේ පන නැති ගතිය නැතුව යනවා බත් කෑව කියලා එයා දන්නවා එයා ඒ වෙනදී දන්නවා ඒ වගේ ධර්මයේ වටිනාකම දන්න කෙනා තමන්ට කොයිතරම් හැලහැපිලි ආවත් අමාරු වුණත් එයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. අර බිම්බිසාර රජුරුව කකුල් පළලා ලුණු දාලා ඇවිද්දවද්දි පවා බුදුරජාණන් වහන්සේට ගැරහුවේ නෑනේ. ධර්මයට ගැරහුවේ නෑනේ. රහතන් වහන්සේලාට ගැරහුවේ නෑනේ. අහසින් ඇවිල්ලත් කො මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මාව අහසින් අරන් ගියාද කියලා එයා චෝදනා කරේ නෑනේ. එයා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරේ මොකද්ද? සංසාරේ ස්වභාවය මේක තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ ඉපදෙමින් මැරෙමින් මේ සසර යන්න එපා කියලා. ඒ නිසා මම මේ සංසාර ගමනේ පෙළවර කරලා දාන්නම යෝනේ. අන්තිමට ජනවසබ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවනේ අයි බුදුරජාණන් වහන්සේ දවසක් සමාධියෙන් වැඩ හිටියා. මගද අංග මගද ජනපද දෙකේ මැරිලා කලුරිය කරලා උපාසක උපාසිකාව කලුරිය කරලා දෙව්ලොව ඉපදුනා නම් ඒ ධර්ම අවබෝධ කරපු අයගේ විස්තරය මොකක්ද කියලා දැනගන්න ඕනේ කියලා. ජනවසබ කියන දිව්‍ය පුත්‍රයා වෛශ්‍රවණ දෙවියන්ගේ යටතේ ඉන්න කෙනෙක්. චාතුම් මහරාජිකේ. එහෙනම් ලේසිද දිව්‍ය ලෝක යන එක? අච්චර සෝතාපන්න වෙලා රජකමත් අකුසල් නොකර කරලා අච්චර තමන්ගේම පුතා කකුල් පළලා ලුණු දාලා ඇවිද්දවද්දිත් හිත වෙනස් කරගන්න නැති තරම් දියුණු කරපු හිතක් තිබ්බ ජනවසබ ඒ කියන්නේ බිම්බිසාර රජතුමාත් ගිහිල්ලා ඉපදුනේ කොහෙද? චාතුම් මහා රාජිකේ කියන්නේ පහළම දිව්‍ය ලෝකේ උතුරු දිසාවට අධිපති වෙසමුණි දිව්‍ය රාජයාගේ සේනාපති කෙනෙක් හැටියට. එතකොට බ්‍රහ්ම ලෝකේ යනවා කියන එක ලේසිද? එහෙනම් බලන්න අපේ හිත සමහර විට අර අර කකුල් පළපු ඒ පීඩනයත් එක්ක ඔහුට ලොකු සමාධියක් කරා හිත දියුණු කරගන්න බැරි වෙන්න ඉඩ තියෙන්නේ නැති. නමුත් ඔහු ඇවිල්ලා කියන්නේ මොකද්ද බුදුරජාණන්සට වැඳලා? ස්වාමීනි මං දැන් සකදාගාමි වෙන්න වීරිය කරනවා. මගධ ජනපදයේ විතරක් 24 ලක්ෂයක් මේ ළඟදී මේ මෑතකදී කලුරිය කරපු අය අතර දෙවියන් අතර ඉපදුනා කියනවා. 24 ලක්ෂයක් ඒ සෝතාපන්න වෙච්ච අය කිව්වා. ස්වාමීනි සකදාගාමි වෙච්ච අයත් ගොඩක් උපදිනවයි කිව්වා. අනාගාමි වෙච්ච අය ගොඩක් උපදිනවයි කිව්වා. හැබැයි ඒව ගැන මං ගාන කියන්න කැමති නෑ කියලා සාම්පති බ්‍රහ්මයා දිව්‍ය සභාවේදී කිව්වා කියලා වෙසමුණි දිව්‍ය රජුරු අපිට කිව්වා කියලා ජනවසබ දෙවියා කියනවා. දැන් කවුද ඒ 24 ලක්ෂයක් ඉපදිලා ඉන්නවා කියලා කිව්වේ? සනං කුමාර බ්‍රහ්මයා මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා සුධර්මා දිව්‍ය සභාවේදී ඔය ප්‍රකාශ කළේ. වෛශ්‍රවණ දෙවිය අපේ පිරිසට ඕක ආයපාරක් කිව්වා. 24 ලක්ෂයක් සෝතාපන්න වෙච්ච අය. එතකොට මගධ ජනපදයේ ඒ කාලේ කොච්චර ධර්ම හැසිරීමක් තියෙන්නේ ඇද්ද? දැන් ලංකාවේ සමාජයේ වුණත් පින්වත්නි අවුරුදු 45 50 වෙනකොට ඒ කාලේ අම්මලා තාත්තලා ගොඩක් ධර්මයේ පැත්තට කල්පනා කරනවානේ. නමුත් බටහිර සමාජයේ 60 70 වුණත් ඒගොල්ලෝ නිකන් ඉන්න හදන්නේ කොල්ලෝ වගේ නෙමෙයිද? දැන් ලංකාවෙත් ඒ ක්‍රමයට නෙමෙයිද හුරු වෙගෙන යන්නේ? ඒක බලන්න මේ කෙස් ගහක් පැහෙනකොට අතීත රජවරු රජකම අතහැරලා ධ්‍යාන වැඩුවා. ප්‍රඥාව නේද? ඒ නිසා බුද්ධ කාලේ ඒ තරම් මාර්ගඵලලාභී පිරිසක් ඉදී සමාජෙ කොච්චර निराකූලව තියෙන්නේ නැද්දනේ? ඉතින් අද අපිට ඒ වගේ දෙයක් බැරි වුණත් අපි නිවැරදි ක්‍රමයට මේ සම්මත්ත නියාම සූත්‍රයේ සඳහන් ක්‍රමයට ධර්මයේ අහලා මේ ධර්මය පුරුදු කරගන්න මහන්සි ගත්තොත් අපිටත් පුළුවනි මේ ගෞතම ශාසනය තුළ පිළිසරණ ලබන්න. ඉතින් අපි හැම දෙනාටම ගෞතම සසුනි සැබෑම පිළිසරණ ලබන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.